ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. ශෝකයටපත් මේ පින්නතුන් මේ අවස්ථාවේදී සහභාගී වී සිටින්නේ සංවේගදායි අවස්ථාවකට. මේ දින කිහිපයට කලින් ඔබෙන් වෙන් වුණු නීර සූර්ය හිග්ගොඩ මහත්මයාට අවසන් ගෞරව දක්වන්නටයි ඔබ මේ පැමිණලා සිටින්නේ. බෞද්ධයන් වශයෙන් අපේ ළඟම ඥාතියෙක් හිතවතෙක් මිය ගිහිපු අවස්ථාවකදී අපි අවස්ථාවට සහභාගී වීමෙන් කාරණා කිහිපයක් සම්පූර්ණ කරගන්නට බලාපොරොත්තු වෙනවා. එක කාරණයක් තමයි මිය ගිය කෙනාගේ සමීපතම ඥාතින්ට ඇතිවෙච්ච සංවේගය බෙදා හදාගන්න එක. ඒ වගේම මිය ගිය ඥාතිවරයා වෙනුවෙන් පින්කම් සිදු කරලා බෞද්ධයන් වශයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගෙන ඒ ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මියගේ ඥාතින්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කාරණා දෙක ඔබ මේ අවස්ථාවේ සිදු කළා. ඊට අමතර කාරණා හැටියට අපට බොහෝ විට මනසට නොනැගෙන කාරණා කීපයක් අප සිහිපත් කළ යුතුයි. එකක් තමයි මියගිය කෙනාගේ ළඟ තිබෙච්ච යම්කිසි යහපත් ගතිගුණයක් තිබුණා නම් අන්න ඒක අපේ ජීවිතය තුළින් සජීවී කරන්න. ඒක තමයි කෙනාට කරන නියම ගෞරවයේ අවසන් ගෞරවය වෙන්නේ. ඒ වගේම යා අපට පාඩමක් උගන්වලා තියෙනවා. මොකක්ද ඒ පාඩම? ඒ පාඩම තමයි එතුමා මෙලොව ඉපදුණා, වැඩිවියටපත් වුණා, දරුවන් පෝෂණය කළා, ඒ සියල්ලක්ම දාලා එතුමා තනියම ගියා. තමන්ට තිබිච්ච ශරීරයත් නොගෙන මනස පමණක් අරගෙන කර්මානුකූලව පරිලව ගියා. අද මේ ගමන මා යනවා, ඔබත් ඒ ගමනට සූදානම් වෙන්න කියන එකයි මේ කියන්නේ. මෙන්න මේක මෙතනින් ඉගෙනගෙන යන්න තියෙන පාඩම. අනිත් අතින් බෞද්ධයන් විදියට මෙවැනි ගමනක් අපි යනවා නම් අපේ ජීවිතේට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම මොකක්ද කියන එක තේරුම් ගන්න එක. අපේ සාමාන්‍ය දරකඩක් වගේ මේ යන නෙවෙයි බුදුහාඳුරෝ ලෝකෙට පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වුණේ අපේ ජීවිතේට උපරිම වටිනාකම ලබා දෙන්න. ඒ ජීවිතේට වටිනාකම ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි. අපි මිය ගියාට පස්සේ අපේ ශරීර කොටස් ධාතු කරඬු වල තියලා වඳින මට්ටමට වටිනාකමක් ලබා දෙන්නේ නැහැ බුදුරෙක් ලෝකෙට පහළ වෙන්නේ. කල්පනා කරලා බලන්න අපේ ජීවිතය එච්චර වටිනවද කියලා. අපි මිය ගියාට පස්සේ අපේ කෙස් ටිකක්, අපේ ශරීරයේ කොටසක් ධාතු කරඬුවක තියලා කවුද වඳින්නේ? ඔබ කොච්චර ධනවත් වුණත්, ඔබ කොයිතරම් උගත් වුණත්, ඔබේ දරුවන් කොයිතරම් ඉහළ තැන්වල සමාජයේ හිටියත් ඔබට මේ ගෞරවය ලැබෙනවද? එහෙම ගෞරවයක් ඔබ කාටවත් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි ඉදිරියට ගියොතින් අපට මෙන්න වටිනාකම බුදුදහම තුලින් ලබා දෙනවා. අපේ සාමාන්‍ය ජීවිතයේහි, ලෞකික ජීවිතයේහි කමසකට සමාධිත්වයෙන් යුක්තව දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා උපලිම ලෙස කරන්නට ඕන. අනේ තතියෙන් පටිසම්පාදේ පිළිබඳ අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ අරසිංහ මාර්ගය තුළ උපරිම අපි හික්මෙන්නට ඕන. ජීවිතං අනියතං මරණං අනියතං. Death is certain, life is uncertain. This is the message of the Buddha. When we come here, we would like to fulfill several things as Buddhism. One of them is, we share our condolences with the departed relatives, close relatives. That is one of things that we want to fulfill at this moment. Not only that, as Buddhism, we fulfill three meritorious deeds at this moment. We practice dana, generosity, sila, virtue and moral conduct, mental culture. Fulfilling these three meritorious deeds, we develop our mentality, we develop our spirituality. By the power of this spirituality, we hope to transfer the merits to departed one. That is the thing that you did at the moment. Not only that, when we come here, we can learn some lessons here. This person, Mr. Hegode, says, he teaches some lessons us. I was born in this world. I fulfilled my duties and responsibilities. And also now I am going. I am leaving everything. This is the lesson I teach you, he says us. If we know this reality, actually, in one side, we should understand his good qualities. If we can practice his good qualities, That is one of the ways that we can pay our gratitude to Mr. Higgoda. Not only that, we should understand the Buddha's noble message at this moment. Buddha says very clearly how we develop our spirituality to the maximum level with the understanding of the Dhamma. Buddha says, Marana Dhammo mi marana anatitoti abhinhan pachvekitabhan. We should contemplate on that, I am subject to die, I am not away from death. This should be contemplated on by everyone. If we know this reality, we try to develop our mind and also we try to overcome greed and anger when we live with others. This is the way how we develop our mind. Not only that, Buddha says, in the primary level, in the conventional truth, how we develop our mind to the maximum level. With understanding of the karmic law. Karmic law means whatever we do with intention, physically, verbally or mentally, we will have the same results according to our mentality. If our mind is polluted, the results are negative. If our mind is pure and calm, the results are fruitful. This is the nature of the karma. If we understand this reality, we always overcome negativities. Sabba papa sakaranam. Not to do any evil. Not only that. Kusala supa sambada. We trained our mind to do good deeds in our life. Dana, sila and bhavana. Generosity, virtue and moral conduct. This is one of the ways that we can develop our mind. Not only that, the Supreme Buddha explains the world reality as it is, the dependent origination, the Four Noble Truth, the impermanence. Avijja paccha sankhara. Because of ignorance, mental formations arise. This is the nature of the causality or dependent origination. According to our mentality, we are in the sansaric circle. Whenever we are ignorant, we create some mental formations. We are in the sansaric circle. We are in ignorance. What is ignorance? We think there is something outside. There is a material world. Actually, there is a material world. We can contact something. But when we understand something, the material world has ceased. We understand everything through our mind consciousness. When we recognize something through our mind consciousness, the physical world has ceased. If you can understand this reality and also if you are able to keep our mind in the present moment with mindfulness, this is the way how we can give the real benefit, how we can give the real value to our life. According to this message, finally, we meet the path, the Noble Eightfold Path. The eight steps of happiness. Arya Attangika Magga. Right understanding, right intention, right speech, right action, right livelihood, right effort, right mindfulness and right concentration. As the result of this pattern, we always keep our mind in the present moment with mindfulness. Our real success depends on happiness. Happiness completely depends on mindfulness. This is the way how we can develop our mind. With this message, we acquired positive thoughts in our mind by the power of this spirituality. Now, we are going to transfer these merits to your beloved departed relative, your beloved father, your relative, your friend, Mr. Veera Surya Higgoda. By the power of this spirituality, may he have a blissful life. Finally, may he attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu.